සංසාර සාරෝග විනීතනී සංනේත සාතං සුචිසාරදී සං සන්දේරකං සන්න තනුපලා සං සංලාපදේසිම් පනමේ විසාසං සංසාරගං කෙරේවල මෝහනාසං සංනාම පන්මාරගනේ විසේසං සංසේවිතං දාසිමුදාර පාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් අතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සම්බං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුම්පබුද්ධං පපුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේ සං දිවාච රන්තෝච භාවනාය රතෝ මනෝති ගෞරවණීය අපේ මෙතනියේ ධම්මික ස්වාමීන් වහන්සේගේ නමසරයි සැනවත් වාසනාවන්ත පින්තුනි එම්කෙන් සංජනපදේහි මේකෙක්සන්ස් ප්‍රාන්තයේහි සෙන්තන්තානියෝ බෞද්ධ විහාරස්ථානයේහි අද දින මේ සිද කෙරෙන සීල භාවනා වැඩසටහනට සහභාගී වෙච්ච පින්තුන් හැමදෙනාම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යුක්තව අප පිළිගන්නවා. බුදු දහම සංඝ කියන තෙරුවනේහි ආශිර්වාදයෙන් අප ජීවිත කාලය පුරාම සිදු කළා වූ පින්දහම ප්‍රතිපත්තිවල අනිසංසයෙන් පිනතුන් හැම දෙනාටම නිරෝගී රෝගී සම්පන්නිය සිය ජීවනයේ සැනසේවා. මේ උතුම් කටයුත්ත අද දින මැනවින් සඵල කරගන්නට ඔබට සියලු ශක්තිය වාසනාව සැලසේවා කියන ආශිර්වාදයෙන් අප මේ වැඩසටහන මෙතෙන් පටන් ආරම්භ කරනවා. පින්නතුනි අද දින මේ වැඩසටහන තුළදී විශේෂයෙන්ම අප මේ පින්නතුන්ට බුදුදහමේ තියෙන මූලික කරුණු පැහැදිලි කළ දෙන්නටත් භාවනාව ප්‍රගුණ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි සමස්ත බුදුදහම කියලා කියන්නේ සමස්ත බුදුදහම කියලා කියන්නේ අපේ සිත පිරිසුදු කරගැනීමේ වැඩපිළිවෙල. අන්නේ වැඩපිළිවෙලේදී ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ වර්තමාන මොහොතෙහි අපේ සිත කුසල අරමුණක දියුණු කරලීම. වර්තමානයේ සිත තබාගෙන සිත පිරිසුදු කරගැනීම තමයි බුදුදහමෙන් අපට උගන්වන මාර්ගය. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණම දේශනා කළේ පින්නතුනි සිත පිරිසුදු කරන ක්‍රමය. ඒ සිත පිරිසුදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අපේ මානසික සතුට සැනසීම දියුණු කරලීම. මෙලොව ඉපදිච්ච හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව සතුටෙන් සැනසීමෙන් ජීවත් වීම. අන්නේ සඳහා ඔබ අප හැම දිනෙකම ජීවිතේ හැම දෙයක්ම කරන්නේ. අන්නේ අප වර්තමානයේ කරන දේත් බුදුදහමෙන් උගන්වන දේත් අතර ලොකු වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? අප අද සතුට ලැබීම සඳහා යමක් කරනවා නම් අපි හිතන් ඉන්නේ ඒ දැනට කරන වැඩේ කළා ඉවරවට පස්සේ සතුට තියෙන කියලා. නැත්තම් අපි අදට වඩා හොඳ හෙට දිනක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් අපි කරන දේවල් වල තියෙන ලක්ෂණය. අදට වඩා හොඳ හෙට දිනක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අපි දැනට යම්කිසි වැඩක් කරනවා නම්, රැකියාවක් කරනවා නම්, දරුවන්ට උගන්වනවා නම්, ගියක් දොරක් හදනවා නම්, ඒ යම්කිසි වැඩක් කළා ඉවරවට පස්සේ අපට සතුට ලැබෙන්නේ කියලා අප විශ්වාස කරන්නේ. එනිසා අපි හැමදාම සතුට හෙට දිනේ ලැබෙයි කියන බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හැබැයි හෙට දවසේ කවදාවත් එන්නේ නැහැ ජීවිතේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි සතුට තියෙන්නේ අපි මේ වැඩේ කරන මොහොතේ. එතකොට සතුට තියෙන්නේ මේ මොහොතේ. ඒ සතුට අදට වඩා හොඳ හෙට සතුටක් නෙවෙයි. ඊයට වඩා හොඳ සතුට අද දවසක් තමයි අපි ගත කරන්නේ. අපි හැමදාම කල්පනා කරන්නේ අපේ ජීවිතයේ තියෙන ලස්සනම වටිනාම වැදගත්ම දවස හරි දවස කියලා. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන මූලික වෙනස. අන්නේ සතුට ජීවිතේ එන්න එන්නම වැඩි වෙනවා. අපි නියම විදිහට දහමට බැසගත්තා නම් ඒ සතුට කාලයකදී වැඩි වෙලා කාලයකදී අඩු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අදාපගත කරන දේවල් වලදී කාලයකදී සතුට වැඩි වෙනවා, කාලයකදී සතුට අඩු වෙනවා. හැබැයි බුදුදහම අප පිළිපදින්න ආරම්භ කර මොහොතේ පටන්ම සතුට ආරම්භ වෙනවා. ඒ සතුට ජීවිතේ එන්න එන්නම වැඩි වෙනවා. වැරදියක් තමා පිළිතුණි, අපි වයසට ගියා කියලාවත් අප ලෙඩ වුණා කියලාවත් ඒ සතුට අඩු වෙන්නේ නැහැ. ඒ සතුට කොයි තරම් වැඩි වෙනවද කිව්වොත් පිළිතුණි, ඒ සතුට වැඩි වෙලා ජීවිතය අපි ඉහළින්ම සතුටේ ගින දවසක හන්ද අපි මේ යන දවසේ පිළිතුණි මෙන්න මේ මට්ටමට එනකම් අපේ සතුට දිනනවා. මේක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. සාමාන්‍ය ලෝකයේ අපි කොයි තරම් ඉගෙන ගත්තත්, කොයි තරම් ධනෙ ඉතිරුවත්, කොයි තරම් අපේ දරුවන්ට උගන්වලා සමාජ ඉහළ තැනකට අරන් ගියත්, කොයි තරම් ඔබ මහත් වූ ධනයක් ජීවිතේ එකතු කරන් හිටියත්, ඔබ ජීවිතයේ සමුගන්න දවස තමගේ ගෙදරට මහා සංවේගයක් එන දවසක් එනවා. ගෙදර අය හඬන වැළපෙන දවසක් එනවා. ගෙදර වෙනත් විදිහකින් කියනවා නම් මරගයක් වෙනවා. නමුත් වෙනතුනි බුදුරජාණන් වහන්සේගේ මරණය දවස පිරිනම් පාන දවස ඒක මංගල්‍ය කාරණයක්. රහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතේ නික්ම යාම මංගල කාරණයක්. ශ්‍රුතවත් ශ්‍රාවකයෙක්ගේ ජීවිතේ මරණය ඊට වඩා ඉහළ සුගතියකට යන්න තියෙන දවසක්. ඒ නිසා සැබෑ ශ්‍රාවකයෙක්ගේ ජීවිතේහි එන්න එන්නම සතුට වැඩි වෙලා එයා මේ යන දවසේ තමයි මේ පරණ ශරීරය අත්හැරලා ඊට වඩා ඉහළ පහසුකම් තියෙන ඉහළ භවයක උපදිනට තියෙන දවස. අන්න ඒ දවස තමයි ජීවිතයේ ලස්සනම වඩාත්ම සතුටෙන් ඉන්න තියෙන දවස බවට පත් වෙන්නේ. එදාට දුකක් කන ගැටුවක් ඇති වෙන්නේ නැහැ වෙනතුනි. මේ ටික අත්හැරලා යන්න බෑ කියලා කෑ ගැහීමක් විලාප දීමක් එදාට ඔහු ඇති වෙන්නේ නැහැ. ඔහු ඉතාම සතුටෙන් තමන්ගේ නෙත් දෙක පියා ගන්නවා. තමන්ට තියෙන මේ සම්පත් ධනෙ ටික ඉන්නට අතහැරලා. තමා අහසේ ඉගිල යන පියාපත් බර පමණක් තියෙන කුරුල්ලෙක් වගේ ලස්සනට තමා සුගතියක පිලිස්සෙන ගන්න දවසක් වෙනවා. අන්නේකට ඉන්න ලැබෙන්නේ පිනතුනේ මේ වර්තමාන මොහොතේ පටන්ම අපි ඒ දහම පුහුණු කරන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියන්නේ පින්නතුණි සීල සමාධි ප්‍රඥා කියන මේ තුන. කෙටියම කියනවා නම් අප නිතර රැකෙන පංචශීලයක් මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානය. මෙන්න මේ තුන තමයි අපිට කරන්න තියෙන්නේ. ඒකාන්තයෙන් පංචශීලය ආරක්ෂා කිරීම, දිනපතාම මෛත්‍රී භාවනා කරන කාලය වැඩි කර ගැනීම, දිනපතාම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එකට තියෙන අවස්ථාවට එකින් එක වැඩි දියුණු කර ගැනීම. මෙන්න මේ තුන කරන්න තියෙන අපිට. මෙන්න මේ තුන කරන ගමනේදී අපට කාරණා හතරකින් අප උපකාරවත් බව ලබන්නට ඕන. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. අපේ ආධ්‍යාත්මික දියුණුව තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අප සමීප ඇසුරු කරන්නේ කවුද කියන කාරණේ. සමීප ඇසුරු කරනවා කියන්නේ පිළිතුරු ආයක ඇසුරු කිරීමක් නෙවෙයි. සමීප ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? අපි කාගේ දේශනාද දවසට වැඩිපුර අහන්නේ? අපි කවුරු ලියපු පොතපතද වැඩිපුර කියවන්නේ කියන්නේ? මෙන්න මේක තමයි ආශ්‍රය කියලා කියන්නේ. ඒ දේශනා කරන කෙනා, ඒ පොතපත ලියපු කෙනා, ජීවත් වෙලින කෙනෙක් වෙන්න පුළුවන්, මිය ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. අපි දවසට වැඩිපුර ත්‍රිපිටකයේ බුද්ධ වචනේ කියවනවා නම් අපි දවසට වැඩිපුර ආශ්‍රය කියලා දෙන කවුද? බුදුරජාණන් වහන්සේ. අප හොඳම දේශකයෙක්ගේ දේශනා වැඩිපුර දිනපත අහනවා නම් අපි වැඩිපුර එනන් ආශ්‍රය කියලා දෙන කවුද? ඒ දේශකයන් වහන්සේ. යම් කිසි කෙනෙක් හොඳ බුද්ධිය නොවන දිනන පොතක් නම් අපි වැඩිපුර කියවන්නේ දිනපත. අන්න ඒක නම් තමයි අපි වැඩිපුර ආශ්‍රය කරන්නේ. මෙන්න මේ ආශ්‍රය තීරණය වන්නේ තමන් කොච්චර ඉහළ මට්ටමේ හිතනවාද කියන කාරණේ මත. ඔබේ ආකර්ෂ සම්පත්තිය දිනු වෙන්න වෙන්න ඔබ ආශ්‍රය කරන්නේ ඒ වගේ මිහිලයි. ඒක අඩුවනොතින් අඩු මට්ටමකට එනවා. ඔබේ ආධ්‍යාත්මික බලපොරොත්තු ඉහළ මට්ටමේ දෙයක් නම් ඔබට ලෝකේ ඉන්න ඉහළමය මුණ ගැහෙනවා. ලෝකේ ඉන්න ඉහළමය ඔබේ ජංගම දුරකථනයට මෙනවා. ඔබ වාහනේ යනකොටත් ඒ ආශ්‍රය කර කර යන්නේ. ඊයක බණ දේශනයක් පොතපත කියවමින් අහමින් යන්නේ. පින්නතනේ අපි වර්තමානින් ඉන්න හැටියට අපි මේ තාක්ෂණයත් එක්ක ඉන්න අපි හුඟා වාසනාවන්තයි පින්නතනේ. අතීතයේ බහ නැති ශ්‍රී ලංකාවේ හිටපු ස්වාමීන් වහන්සේලා අනුරාධපුරයෙන් මිහින්තලාවේ ඉඳලා ධර්ම දේශනයක් අහන්න, දහම් කරුණක් දැනගන්න ඇතැම් විට සිතුල් පවුට පහින් යනවා. සිතුල් පවුවේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් අනුරාධපුරයේ මහා විහාරයට එනවා බණක් අහගන්න. මහා විහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් දරුණු රට තිස්සම ආරාමයට වැඩම කරනවා පාගමනින් දහම් කරුණක් දැනගන්න. එහෙම ගිහිල්ලා දහම් කරුණක් දැනගත්තේ අද අපට කොහොමද? අද මුළු ත්‍රිපිටකයම අපට අහන්න පුළුවන් මට්ටමට අපේ ජංගම දුරකථනයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගතවෙච්ච වසර 2500 2600 පුරා හිටපු අයගෙන් වාසනාවන්තමයි පිනතුනේ ඔබයි කියලා ඔබ නිතරම සතුටපත් වෙන. ඉතින් මෙන්න මේ දහම දැනගත්තු පමණට පිනතුනේ අපේ ආකල්ප සම්පත්තිය දිනු වෙනවා. අපේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන් දිනු වෙනවා. ඒ තුනෙන් දිනු වෙන්න වෙන්න අපේ හිතේ වටිනාකම වැඩි වෙනවා. අපේ හිතේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න අපි කරන ක්‍රියාවල වටිනාකම වැඩි වෙනවා. අපි කතා කරන වචනේ වටිනාකම වැඩි වෙනවා. අපේ සිතකය වචනේ කියන මේ තොන්දොරේ වටිනාකම වැඩි වෙනකොට අපේ මේ භෞතික ශරීරයේ වටිනාකමත් වැඩි වෙනවා. ඔබ මේක හිතලද දන්නේ නැති වෙන. ඔබ දන්නව රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ගහක් ගත්තත් ඒ රහතන් වහන්සේගේ කෙස් ගස් අරගෙන දෙවියන් බ්‍රහ්මයන් ධාතු කරඬු වල තියලා වඳිනව පින්නතුනි. ඒ තරම් ගෞරවයක් ආදරයක් උන්වහන්සේට දක්වනවා. ඒ රහතන් වහන්සේලාගේ ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු පටිය නැත්තම් පාත්‍රයේ කොටසක් අරගෙන චෛත්‍ය හදනවා. ඒකනම් වටිනවා අයියේ. අන්නේ වගේ පිළිතුණි අපත් දහමෙන් දිනු වෙන්න වෙන්න බාහිර අපට කොච්චර වටිනාකමක් ලබා දුන්නත් නැතුණත් අපට අප ගැන ලොකු වටිනාකමක් ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. අපේ ශරීරය දෙස බලන විට කණ්ණාඩි ළඟට ගිහින් බලනකොට ශරීරේ නාකි වුණා කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. ශරීර දෙස බලනට සමාන ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ ශරීරය මම පාවිච්චි කළා, මගේ ආමඩ තාත්තට මම කොච්චර සැලකුවද, මේ ශරීරය පාවිච්චි කළ මම ස්වාමීන් වහන්සේට කොච්චර දානමානදී පූජා කළාද, මේ ශරීරය අර්ධයක පාවිච්චි කළ මම බුදුහාඳුරට කොච්චරනම් වැඳලැද්ද, මගේ මේ කන් දෙකේ මම කොච්චරනම් බණ කළාද, එහෙම කියලා තමන්ගේ ශරීරය ගැනම තමන්ට ලොකු ගෞරවයක් සෙනෙහසක් ආදරයක් ඇති වෙනවා වෙනතුනි. ඒ විතරක් නෙවෙයි, ඔබ පාවිච්චි කරන සෙරෙප්පු දෙක දැක්කත් ඔබට ගෞරවයක් හට ගන්නවා. මේ සෙරෙප්පු දෙක දාගෙන මම කොච්චරනම් පින්කම් වලට ගියාද, මේ සෙරෙප්පු දෙක පාවිච්චි කරලා මම කොච්චරනම් මගේ අම්මට තාත්තට සැලකුවද, මේ ඇඳුම ඇඳගෙන මම කොච්චරනම් බණ ඇහුවද, මේ ඇඳුම පාවිච්චි කරලා මම කොච්චරනම් භාවනා කළාද කිනුතුනි, මෙන්න මේ මට්ටමටම ඔබට ඔබ ගැන ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. ඔබේ හිසේ තියෙන කෙස් ගස් ටිකේ අද වටිනාකම තියෙන්නේ ඔබේ ඇඟට සම්බන්ධව තියෙන කම් විතරයි. ඇඟෙන් වෙන් වෙච්ච ගමන්ම ඇතැම් විට අපටම අපේ හිස කෙස් ගැන අමනාපයක් ඇති වෙනව නේද? ඔබේ කෙස් ගහ ඔබේම කැම පිඟාන තියෙනවා මොකද වෙන්නේ? හිතට නිකන් අමුත්තක් ඇති වෙනවනේ. වෙන කෙනෙක්ගේ කෙස් ගහක් ඕනේ ඔබේම කෙස් ගහක් පිඟාන දැක්කත් නේද? නමුත් පින්නතුනි ඔබ දහමේ ඉහෙරට ගිහිමු දවසට ඔබට ඔබේ කෙස් ගහත් වටිනවා පින්නතුනි. ඔබ දන්නවද ඔබේ ওই හිසේ තියෙන කෙස් ගහ ලබන්න ඔබ කල්ප ගානක් ඔබ පිංකම් කළේද? ඔබ නිකන් ලැබෙච්ච කෙස් ගහක් නෑ පින්නතුනි. ওই කෙස් ගහ මනුෂ්‍ය කෙස් ගහක්. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඒ ලබපු කෙස් ගහ ලබන්න ඔබ කල්ප ගානක් දාන ආදී පින්දම් කරන්නේ නැති. ඔබ කල්ප ගානක් ප්‍රාර්ථනා කරන්නේ නැති. එහෙම නැති වුණානම් ওই කෙස් ගහ මනුෂ්‍ය කෙස් ගහක් නෙවෙයි, ඇතැම් විට සතෙකුගේ ලෝම ගහක් වෙන්න තිබුණා. ඇතැම් විට මාළුවෙකුගේ පොරපොත්තක් වෙන්න තිබුණා. වරලක් වෙන්න තිබුණා. එහෙම නොවී ඒ හැම තැනින්ම බේරලා බේරලා ඔබව මේ මනුස්ස ජීවිතයක ලස්සන කාලයක බුද්ධෝත්පාද සමයක මෙවැනි ලස්සන ජීවිතයක් ඔබට ලබා දුන්නේ ඔබ විසින් මාතීතේ කළා වූ පින්කම් සහ පාරමිතාවල ශක්තිය, ප්‍රාර්ථනාවල ශක්තිය. අන්නේ ගැන නිතර නිතර ඔබ ගැන හිතන්න. මේක මාන්නයක් නෙවෙයි පින්නතුනි. මේක සිහිකලුතු ආකාරය ගැන ධර්මයේ තුර සඳහන් වෙනවා. කිච්චෝ මනස පටිලාභෝ, කිච්චං වච්ඡාන ජීවිතං, කිච්චං සද්ධාම සවනං, කිච්චෝ බුද්ධහනං උපාදෝ ආදී වශයෙන් ධර්මයේ තුර මේ දුර්ලභත්වය මෙනෙහි කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒක වටිනාකම දේශනා කරලා තියෙනවා. අන්න එහෙම පිනතුනි අපේ ආකල්ප සම්පatti වැඩි කරගත්තොත් අපට සතුට විඳින පිනතුනි බාහිර පුද්ගලයන් කතා ගන්නකම් වර්ණා කරනකම් කෑලි බෝගා ගන්නකම් බලන් ඉන්න ඕනේ. අද අපි හුඟා බලාගෙන ඉන්න අනිත් පැයෙන් සතුට ලබන්නේ අනිත් කෙනෙක් කතා කරන්න ඕන, අනිත් කෙනෙක් කැම ගන්න කියලා කියන්න ඕන, අනිත් කෙනෙක් ප්‍රශංසා කරන්න ඕන, අනිත් කෙනෙක් දුරකථනයෙන් කතා කරන්න ඕන, මැසේජ් එකක් එවන්න ඕන නේද? ඒවයි ඔබ බලාගෙන ඉන්නේ. නමුත් පින්තුනි මෙන්න මේ සතුට දහම තුළින් අප ලබන්න ලබන්න අපේ සතුට පින්තුනි අප විසින්ම නිර්මාණය කරගන්නවා. අන්න ඒකට හේතු වන ප්‍රධානතම කාරණය තමයි කවුද ඇසුරු කරන්නේ, කාගේ දේශන ගහන්නේ, කාගේ පොතපතද වැඩිපුර කියවන්නේ කියන කාරණය. අන්නේ ඇසුරු කරන අයගෙන් හැකිතාක් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහන ධර්ම නොනින් මෙහෙ කරන්නට ඕන. ඒ අහන ධර්මට අනුව සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ තුන අප සම්පූර්ණ කරගන්නට ඕන. ඒ නිසා කෙටියෙන් සඳහන් කරොත් ධර්මය කියන්නේ එකාතකින් සීලය සරලව කියනවා නම් පංච සීලය. දිනපතාම වරකින පංච සීල ගැන හිතන්න. එහෙම හිතනකොට ඔබට ඔබේ ගැන ලොකු ගෞරවයක් ආදරයක් හට ගන්නවා. දිනපතාම සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙත් සිතිවිල දිනු කරන්න. මෛත්‍රිය දිනු කරන්න. ඊළඟට සතිපට්ඨානය පුරුදු කරන්න. සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක. වර්තමාන මොහොතේ හිත තියාගෙන තමන්ගේ කය ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ තමන්ගේ සිතේ ස්වභාවය මොකද්ද කියන එක ගැන අවධානයෙන් ඉන්න. සාමාන්‍යයෙන් අපි හැඩ රූපයක් පේනකොට බාහිර පුද්ගලයා හෝ දෙයක් ගැනයි අපි අවධානයෙන් ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝක කෙනෙකුගේ තියෙන ලක්ෂණය. නමුත් අප පින්නතුනේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයන් විදියට ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් විදියට අපේ වෙනස මොකද්ද? අපි ඇහැට රූපයක් පේනකොට බාහිර රූපය හඳුනා ගන්න විතරක් නෙවෙයි. ඒ ඇහැට රූපයක් පේනකොටම තමන් බලනවා තමන්ගේ හිතට ඒකෙන් මොකද වෙන්නේ. ඒ දේ බලනකොට හිතට ලෝභයක් ඇතිවන්නේ නැත්තම් අත්හැරීමක්ද පරිත්‍යාග සීලියක්ද? ඒ රූපය දකිනකොට තමන්ට ඒකෙන් අමනාපයක් ඇති වෙන්නේ මෛත්‍රියක්ද? ඒ රූප ශබ්ද ආදී අහන දකිනකොට ඔබ නැති වෙන්නේ මෝහයක්ද ප්‍රඥාවද? ඒ අත්දැකීම ලැබනකොට ඔබේ හිත බාහිර රූපයෙන් මිදෙනවද? බාහිර රූපය තුළ හිත බැසගෙනද තියෙන්නේ? මෙන්න මේ විදිහට තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. සමස්ත ධම කියන්නේ පින්නතුනේ හිත රැකගැනීමේ වැඩපිළිවෙළ. හිත ආරක්ෂා කරගැනීමේ, හිත පිරිසුදු කරගැනීමේ වැදගත්කමයි අවධානය කළ තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් හිතට සැලකීම. සම්පූර්ණ ධර්මය කියන්නේ තමන්ගේ හිතට සැලකීම. හිතට සැලකන්නේ කොහොමද? ඒකාන්තයෙන් හිතට එන රාග ద్వේෂ ආදී අකුසල වලින් හිත මුදවා ගැනීම. අනිත් අතින් කුසල චෛතසික දියුණු කර ගැනීම. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී මෙන්න මේ කුසල විතරක ටික ටික දියුණු කර ගැනීම. එතකොට අප ධර්මයේ නාමයෙන් කුමක් කරන්නේ පිනතුනි? මෙන්න මේ කාර්යය කරන්නේ. ඒකාන්තයෙන් සබ්බ පාපස් අකරණම් කියපු විදියට පාප වලින් අකුසල වලින් හිත මුදවා ගැනීම. කුසල සෝප සම්දා කියපු විදියට හිත කුසලයේ තුල දිනු කර ගැනීම. සකීර්ත පරියෝධපණම් කියපු විදියට හිත පිරිසුදු කර ගැනීම. මෙන්න මේ වැඩපිළිවෙලේ දිනෙන් දින ඉදිරියට යනකොට පින්නතුනේ ධර්මයේ තියෙන සම්දික්ඨික අකාලික තියෙන ගුණ දෙක අපට ප්‍රකට වෙනවා. සම්දික්ඨික කියන්නේ මේ ජීවිත කාලයම තමන්ට ප්‍රතිඵල පේන ගන්නවා. කාලයක් ඔබ ධහමත් එක්ක ඉන්නකොට ඔබ රැක්කා වූ ඒ ධහමේ ආනිසංස ඔබට දැනෙන ගන්නවා. අකාලික එහෙම ගිහිල්ලා අර ජීවිත කාලයේ දිගු කාලයකින් නෙවෙයි ඉතාම කෙටි කාලයකින් ඒ ධර්මයේ ආනිසංස පේන ගන්නවා. සරල උදාහරණයක් කිව්වොතින් තමන්ගේ හිත වර්තමානයේ තුල තියාගෙන සියලු සත්වෝ සුවපත්ත්වා කියලා හිතනකොට මේ මොහොතේම තමන්ගේ හිත කුසලයේ දින වෙනවා. මේ මොහොතේම තමන්ට ඒ ආනිසංස පේන ගන්නවා. නැත්නම් ඔබ ආනාපාන සති භාවනා කරනවා නම් වර්තමානයේ තුල හිත තියාගෙන සෝසතෝ ආස්සසතේ සතෝ පස්සසති කියපු විදිහට ආස්වාස ප්‍රස්වාසයේ මනමින් සිහියෙන් කරනකොට තමන්ගේ හිතේ ලස්සන තමන්ටම බලා ගන්න පුළුවන්. මෙතෙක් කල් අප සතුට විඳින බොහෝ දුර බැහැර ගිහිපු අපි සතුට මේ මොහොතේ ඉක්මනින්ම ලබා ගන්න ක්‍රමයේ පිනතුනි. බුදුදහමේ සඳහන් කරනවා මණ්ඩපේයමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. බ්‍රහ්මචර්යාව කියන්නේ හරියට මිහිරි පානයක් වගේ කියලා. ධර්මයේ පුහුණු කරනවා කියන්නේ මේ පැණි බොන වගේ කියලා. සමස්ත ධර්ම කියන්නේ පෙරතුණ ඉතාම කෙටියෙන් කියනවා නම් මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව. ඔබ ජීවිතයට ඉහළම වටිනාකම දෙන්න කැමති නම්, මේ ගතවන මොහොතේ ඉහළින්ම සතුටෙන් ඉන්න කැමති නම්, ඒ සතුට දිනෙන් දින උපරිම වැඩි කරගන්න කැමති නම්, ඔබට පුහුණු කරන්න තියෙන අවසාන වශයෙන් කාරණා දෙකයි. මොකක්ද ඒ දෙක? මෛත්‍රී භාවනාවයි ආනාපානසති භාවනාවයි පිළිතුර. මෙතන කරන් තියෙන්නේ දිනකට තත්පරයේ තත්පරයේ හරියෙ මෙන්න මේ සඳහා ඔබ කාලය කැප කිරීම වැඩි කරනවා ටිකෙන් ටික. ඔබ කොයි තරම් දුරට ආධ්‍යාත්මික දින වෙනවාද කියලා ඔබට ඔබගෙන බලා ගන්න පුළුවන්. වෙනත් බාහිර අයගේ ගුණ කතන ප්‍රශංසා මොකුත් අවශ්‍ය වෙන්නේ ඔබම කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන ඔබ ගැන ගුණ කතන කරනවා වගේ. අන්නේ ගුණ කතන බාහිරින් එන එකක් නෙවෙයි, ඔබේ පිරිසිදු සිතෙන් ඔබට පිරිනමන ත්‍යාගයන් බවට පත් වෙන. අනේ නිසා පිනොතුනාද දවස පුරාම මේ ආන ධර්මයේ විමුක්තායතනයක් කරගන්නට නම් ඔබ මේ දවස පුරාම අද විශේෂයෙන්ම ඔබ දකින ඇහෙන දේවල් හැම දෙයක්ම හැම කෙනෙක්ම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන සිතුවිලි මඟ කාලයකට කරා. අනිත් අතින් තමන්ගේ හිත ගැන හොඳට අද දවසේ අවධානයෙන් මෙන්න මේ කාරණා දෙකෙන් තමන් ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලාගෙන පුළුවන්. බලගන්නේ කොහොමද? බලගන්නේ කොහොමද? බොඩිස් SMS කියලා එකක් තියෙනවා. SMS කියලා අපිට වාස් කරු කරුයි නේ නේ ෂෝට් ෂෝට් මැසේජ් කියන එක. බොඩිස් SMS එකක් තියෙනවා. මොකද්ද බොඩිස් SMS එක? Silently, mindfully, slowly. මෛත්‍රියත් සතිමත් බව තමන් දිනු කරන බවට තමන්ටම තමන් ගැන බලාගෙන කරන ලක්ෂණය මේක. Silently, mindfully, slowly. පින්නතනේ වර්තමානයේ සතුට එන්නම වැඩි වෙනවා. ඒ වැඩි වීමත් එක්කම නිහඬ බව කියන එක ටිකෙන් ටික දියුණු වෙනවා. වෙනද අපේ සතුට තිබුණේ මොකක් කතා කරලා දන්න කියනම මොන ගැවුණාම තොරතුරු වහලා තමයි සතුටුනි ඉස්සර. නමුත් දහමට ආවහම Tamanටම තමන්ගේ වෙනස බලාගන්න පුළුවන්. වෙනද කතා කරලා ලැබව සතුට දැන් ලබන්නේ කොහොමද? නිහඬ වෙන්නේ. පින්නතුන ඔබ දන්නවද බටහිර සමාජයේ ලොකුම දුක මොකක්ද කියලා? ලොකුම මානසික ප්‍රශ්නේ මොකක්ද කියලා? loneliness කියන එක. හුදකලා බව. වයසට යන්න යන තමන්ගේ මිතුරන් ඥාතීන් අඩු වෙලා තනිවීම තමයි අද බටහිර ලෝකෙම තියෙන ලොකුම මානසික ව්‍යාධිය. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් වසර 70කට අධික කාලයක් රිසර්ච් එකක් කරනවා. මුලදී 800 ගානක විතර සාම්පල් එකක් අරගෙන එයයි දිගට මෙයත් එක්ක එක්ස්පෙරිමන්ට් එකක් ඉන්නවා. ඒ ඇන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගෙන තියෙනවා. දැනටත් ඒ පිරිසෙන් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඕන් අනාවරණය කරගත්තු දේ තමයි මිනිසුන් තියෙන ලොකුම ප්‍රශ්නය මහලු වෙනකොට තනිවීම, හුදකලා වීම, කතා කරන්න කවුරුවත් නැති වීම. මේක තමයි අද යුරෝපයේ සහ බටහිර තියෙන ලොකුම ප්‍රශ්නේ. බටහිර මේ ප්‍රශ්නය එනකොට පෙරදිග රටවල තියෙන සතුට මොකක්ද කියනතුන්? ඒකම තමයි සතුට ලබන තියෙන ක්‍රමය. නිහඬව ඉන්න එක තමයි ඔවුන්ගේ ලොකුම සතුට වෙලා තියෙන්නේ. බටහිර ලෝකයේ අනිත්‍යයන්ගේ නොසැලකිල්ල දුකක් වෙද්දී පෙරදිගයට නොසැලකිල්ල තමයි ලොකුම සැලකිල්ල බවටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා පෙරදිගය කියන්නේ මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියන්නේ. මාව නොසලක හරින මාත් එක්ක කතා නොකර ඉන්නවා නම් මට ලොකු උදව්වක් කියන්නේ. පින්නතුනි මේක වචනයෙන් විතරක් කියන්න බෑ. මේක සැබවින්ම තමන් ධර්ම පුහුණු තුළින් තමන්ටම දැනෙන දෙයක් මේක. මේක බලෙන් කෘතිම වෙටි කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දහමට එන්න එන්න දහම පුහුණු කරන්න කරන්න තමන්ටම තමන්ගේ ජීවිතයෙන් දකින්න පුළුවන් කාරණයක් වෙනතුනි. මෙන්න මේ දහමට අපි හැකිතා ඉක්මනින් එන්නට ඕන. ඒ තරම් වටින ලස්සන දහමක් පිළිතුරු අපි ලබලා තියෙනවා. මේ තුන් ලෝකයේ තියෙන වටිනාම දේ තමයි ඔබත් මාත් ලබාගෙන තියෙන සද්ධර්මයේ පිළිතුරු. මේ සද්ධර්ම තරම් වටිනා දෙයක් අපේ ජීවිතේ තාවත් නැහැ. අනේ සද්ධර්මයේ කොයි තරම් තමගේ ජීවිතේ තමා ළඟා කරගෙන තියනද කියලා ඔබට ඔබ ගැන බලන්න පුළුවන්. ඔබ කොයි තරම් ජීවිතයට දහම සමීප කරගෙන තියෙද කියලා ඔබට බලා ගන්න පුළුවන් රිසර්ච් එකක් තියෙනවා. පොඩි පරීක්ෂණයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි යම් කෙනෙක් කිව්වොත් ඔබ තවත් ජීවත් වෙන්නේ දැන් 24 කියලා. හෙට උදේ මේ වෙලාව වෙනකොට ඔබ මිය යනවා කියලා කවුරු හරි කිව්වොත් මෙන්න මේ ඉදිරි දැන් 24 ඔබ මොනවද කරන්නේ? දැන් කියන්න එපා මට කියන්න අවශ්‍ය නැහැ. ඔබම ඔබ ගැන හිතන බලන්න යම් කිසි කෙනෙක් ඔබට කිව්වොත් තව ජීවත් වෙන තියෙන පැය 24 කියලා මේ ඉදිරි පැය 24 ඔබ මොනවද කරන්නේ? පිරුත්‍රි ඇත්තටම පැය 24 කිව්වොත් ලොකු chance එකක් අපිට. මේ පැය 24 හැරි මොකක් කරේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. නමුත් මේ හුස්ම ටික ඉහළට අරගෙන පහළට ගන්නකොට අපි මියාද කියලා අපි දන්නේ. ඒ තරම් අවිනිශ්චය ජීවිතයක් අපි මේ ගත කරන්නේ. පින්නතුනි මේ ජීවිතේ වටිනාකම අපට අද නෙමෙයි තේරෙන්නේ. අපි ලෙඩ වෙලා එක්තැන් වෙලා හුස්ම ගන්න අමාරු වෙච්ච වෙලාවට තමයි මේ ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ අපට. එතනම් තේරෙන්නේ නැහැ පින්නතුනි. එතකන් දවසක් ගෙවා ගන්න හරි අමාරුයි. පින්නතුනි අවසාන මොහොත ලඟවනහම එක දවසක් ජීවිතේ ජීවත් වෙන්න අපි දරන උත්සාහය, අප කරන මහන්සිය, කරන වියදම වැළවෙත් පින්නතුනි අන්න ඒ මොහොතේදී තමයි අපේ ජීවිතය කොච්චර වටිනවාද කියලා තේරෙන්නේ. අන්න එතන කලින් අප ටිකක් හරි තේරුම් ගත්තනම් ඉක්මනටම පින්නතුනි ධහමට එන්නට ඕන. ධර්ම පුහුණුව කිරීමයි ජීවත් වීමයි කියලා කියන්නේ එකක් වෙන්නට ඕන. බණහල ගිහිලි වලට පුහුණු කරනවා, රැකී රක්ෂා කළ විස්රාම ගිහිලි වලට පුහුණු කරන එකක් නෙවෙයි පින්නතුනි මේක. ධර්ම පුහුණුව කියලා කියන්නේ හරියට හුස්ම ගන්න වගේ වැඩ. අපිට හුස්ම ගන්න කියලා අපි නිවාඩු දාන්නද? නෑනේ නේද, ෂෝට් ලිව් ගන්නවද? අපේ ජීවත් වීමයි හුස්ම ගැනීමයි එකක් නෙමෙයි. අන්නේ වගේම තමයි ධර්මයේ මූලික ගැනීම සතිපට්ඨානය. සතිපට්ඨානය කියන්නේ සතිමත් බව හුස්මට එකතු කිරීම. ආනාපාන සති. සතර සතිපට්ඨානය කියන්නේ පින්නතුනි අපි කරන කියන සියලුම දේවල් සිහින් කිරීම. එතකොට ධර්ම පුහුණුවයි ජීවත් වීමයි එකක් බවට පත් වෙනට ඕන. අන්න එදාට පිටතුනේ අපට දහම බරක් වෙන්නේ නැහැ. අද අපට ඇතැම් විට දහම රැකීම ලොකු බරක් වෙලා තියෙනවා. සිල් ගන්න එක ටිකක් අමාරුයි. කැම්ප් ටිකක් නොවේ ඉන්න එක, කෙලියවක ඉන්න එක අපිට ටිකක් අමාරුයි. නමුත් වෙනතුරින් දහමට ආවට පස්සේ යන්නේ ජීවිතේ තමයි පහසුම ජීවිතේ බාටපත් වෙන. කැම වේ මඩ වෙනකොට තියෙන පහසුව පිළිබඳව අත්විඳින බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම කැම මඩුවේ ගන්නකොට මට තියෙන සැහැල්ලුව දැනෙනවා. ඔබත් ඒ සැහැල්ලුවක් තියෙන ඉන්නේ. අපේ තියෙන සතුට නැති කරන ප්‍රධානතම දෙයක් තමයි අපි ගන්න ආහාර පාන පිළිබඳව. ආහාර පාන නිසි විදිහට කලමනාකරණය කරගත්තොත් අපි ජීවිතෙන් බාහිකට වඩා කලමනාකරණය කරගෙන තියෙනවා. ඊළඟට අපේ වචනය කලමනාකරණය කර ගැනීම, භාෂාව සංවර කර ගැනීම. ඒකෙනුත් ජීවිතේ විශාල ප්‍රමාණයක් පාලනය වෙනවා. මෙන්න මේත් එක්ක අපිට දිනෙන් දින මේ ධර්මයේ ඉදිරියට යන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. එන්න එන්නම මේ සද්ධර්මයේ ප්‍රතිඵල ප්‍රතිලාභ අපට භුක්ති විඳිනට අවස්ථාව තියෙනවා. එනිසා පිනතුන අද දිනේ පුරාම එක අතකින් අප මෛත්‍රී භාවනාව වඩනවා, අනිත් අතකින් අපි සතිපට්ඨානය පුරුදු කරමු. ඉතින් ආරම්භයේ විදිහට අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනාවෙන් මේ දහම් පුහුණු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බුදු දහමේ තියෙන මූලික භාවනා ක්‍රම කීපයක් පුහුණු කරන්න අදහස් කරනවා. ඒ වගේම හවසර්වේ අපි සක්මන් භාවනාව, ආනාපානසති භාවනාදී විශේෂ භාවනා ක්‍රම කීපයක් කරනවා. ඉතින් පින්තුන් හැකි පමණින් මේ සඳහා සක්‍රීයව සම්බන්ධ වෙන්න පුළුවන් තරම් අවදියෙන් ඉන්න උත්සාහ කරන නිදෙයයි. එහෙම වුණොත් පොඩ්ඩක් වතුර ටිකක් බීලා වතුර ටිකක් මොනේ හරි ගාගෙන ළඟ කෙනා හරි අවදි කරන්න නිඳ ගියොතින් ළඟ කෙනාට කියලා කියන නිඳ ගියොත් අවදි කරන්න කියලා. ඉතින් එහෙම ඉඳමින් අපි මේ දහමෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ ගනිමු. අපේ ජීවිතේ පිනුතුනි ඉක්මනින්ම ගෙවිල යනවා. අපි ලොකු කාලයක් නෙමෙයි මනස ලෝකේ ජීවත් වෙන්නේ. ඉතාම ඉක්මනින් මේ කාලෙන් ගෙවිල යනවා. දීර්ඝායස්ක දේවරු පිනුතුනි උඩ ඉඳගෙන මනස ලෝකේ දිහා බලනවා. මනස ලෝකේ දිහා බැලුවා මෙයාට මනස ලෝකේ කොහොමද පේන්නේ? ඔබ දැකලා තියෙන කලන්නදිරියෝ අර පොඩි ආලෝකයක් පොඩි වෙලාවක් නිවන පත්තු කරන්නේ නේ? දන්වල නිවන එකපාරට. අන්නේ කලාමෙදිරියක් වගේ තමයි ඉහළ දිවි ලෝකේ ඉන්න ඇට මනස ලෝකේ පේන්නේ. අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන මියන සත්‍යයන් පේන යන කලාමෙදිරියක් වගේ. එකපාර එළියක් එනවා ඉපදෙනවා. ඊට පස්සේ නිමිල යනවා අවුරුදු 100ක් විතර ජීවත් වෙන නිමිල යනවා වගේ පේන. දැන් අපට නම් පේන්නේ අපි වාහන කල ජීවත් වෙනවා කියලා නේ. නමුත් වෙනතුනේ මේක හරියම ඉක්මනට ගෙවෙන කාලයක් වෙන ජීවත් එක බලනකොට අන්නේ ජීවිතයේ වෙනතුනේ අපට ඉහළටම දිනු කරන්න පුළුවන් ඉතාම ලස්සනම කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ තමයි බුද්ධෝත්පාද කාලයක වෙනතුනේ. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ උතුම් සත්‍යධර්මය අහන ලැබෙන ස්වාමීන් වහන්සේ ඇසුරු කරන ලැබෙන ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අහන ලැබෙන වටිනාම කාලයකයි ඔබත් මාත් ජීවත් වෙන්නේ. ඒ ගැන හිත හිතා සතුටු වෙන පිනතුනි. හිත හිතා සාදු කර දෙන ඔබ දින පතා. ඔබ කරන අනිසීලම කටයුතු හොඳින් කරන ගමන් මේ ධර්මයේ පිළිපැදීමත් ජීවිතේ ප්‍රධානතම අංගයක් බවට පත් කරගන්න. හොඳයි, මේ ප්‍රාර්ථනාවෙන් අපි දැන් මුලදීම මෛත්‍රී භාවනා පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින තුනේ සඳහා තමන්ගේ ශාරීරිය සැහැල්ලුවෙන් තියාගෙන ඒ සඳහා සූදානම් වෙන්න. හොඳයි, ශරීරයේ ඍජුව සමාගෙන සැහැල්ලු කරගන්න. වම් මතුඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් කරගනිමු, නැත්නම් දැස් තියාගනිමු. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. Please relax your body. Spread your body, please. And keep your right hand on the left hand. Close your eyes gently. Please be aware of your body posture that you are sitting here. හොඳට තමන් ඉන්න ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්න. ඔබේ අවධානය නාසය ආශ්‍රිතව තියාගන්න. Please keep your attention around the nose swab belly, feel the present moment. හොඳට ඉහළට හුස්ම ගන්න. මද වේලාවක් තියාගෙන හුස්ම හිමින් සැරේ පිට කරන්න. හොඳට හුස්මක් දෙක හුස්මක් අරගෙන ලන්ස් කියන හුස්ම ගන්න. ටික වේලාවක් තියාගෙන හෙමේ හුස්ම පිට කරන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. Please relax your body very well and keep your attention around the nose or upper lip in the present moment. දැන් අපි බලාපොරොත්තු වන්නේ ලෝවෙන්සි හැම දෙනාටම මෙසිත පතුරවන්න. මම සුවපත් වෙම්වා. මා මෙන්ම ලෝවැසි සියලු සත්වෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා කියන මෙත් සිත භාවිත කරමු. May all beings at this temple be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. May all beings at this temple be well, happy and peaceful. May they attain the supreme bliss of liberation.

entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. වෙත්වා සෞසත ඇමපල් නිදුකීම් පත්වා සැපතට සමගිව මුණිකී. සාදු හොඳයි පින්නතන අප ටික වේලාවක් මෛත්‍රී භාවනාව දිනු කරපු මොහොත බුදුදහමේ තියෙන භාවනා ක්‍රම තුළින් එකාතකින් අපේ කුසලයේ දිනු කරගන්නටත් අනිත් පැයෙන් හිත සමාධිමත් කරගන්නට ඒ වගේම දෛනික ජීවිතයේ තියෙන සාමාජීය ගැටලු නිරාකරණය කර ගැනීමට මානසික වශයෙන් තියෙන තීඩා ආතතිය දුරු කර ගැනීම සඳහා දේශනා කරපු ප්‍රධානතම භාවනා කමඨහන තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. බුදුදහමේ සූත්‍ර ගණනාවක මේ මෛත්‍රී භාවනා දියුණු කිරීමේ ආනිසංස දක්වලා තියෙනවා. පින්නතුනි අපට ජීවිතයේ බොහෝ විට ගැටලු ඇති වෙන්නේ අනිත්‍ය පිළිබඳව අපේ හිතේ තියෙන අමනාපය නිසා. අප මේ විදිහට වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී දියුණු කරගන්නා වූ මෛත්‍රී සිතුවිල්ලට කියනවා මෙත්තා සහගත මනෝ කර්මය කියලා. අන්‍ය දිනු කරගන්නා වූ මෙත්තා සාගත මනෝ කර්මයක් එතනින් නවතින්නේ නැහැ. ඒක මෙත්තා සාගත වචී කර්මයේ බවට දිනු වෙනට ඕන. අපි කෙනෙක් එක්ක කතා කරනකොට මෛත්‍රියෙන්ම කතා කරන්නට ඕන. අනිත් අතින් මෙත්තා සාගත කාය කර්මය කියලා තියෙනවා. ඒ තමයි අප කායිකව යමක් කරද්දී ඒක අපි මෛත්‍රියමයි කරන්නේ. මෛත්‍රිය දිනු කිරීමේ ඉහළම ආකල්පයේ බුදුදහම තුල සඳහන් වෙනවා. මාතායතන යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවන්ති සබ්බ බොහෝතේ සෝමාන සම්භාවය අපරිමාණං කියනවා. අම්ම කෙනෙක් ඒ අම්මටින් එකම දරුවාට දක්වන සෙනෙහස වගේ ආදරයෙන් සෙනෙහසකින් අනිත් හැම කෙනා ගැනම බලන්න කියලා. පින්නතුනි මේ වගේ ආකල්පයක් අපට ඇති වුණොත් අපේ හිත බලන්න කොච්චර ලස්සනද කියලා. අපේ ජීවිතේ කොයිතරම් පරිවර්තනයක් වෙයිද කියලා බලන්න. මේකෙන් කියන්නේ පින්නතුනි අපේ හිතේ තියෙන මානසික සැනසීම මානසික නිරෝගී භාවය. අපි සමාජයේ ඕනෝන සමග ගනුදෙනු කරද්දී අඩිටු කරද්දී නොනැති අය අපි ගැන බලනවා. අපි කොහොමද හැසිරෙන්නේ කියලා. එහෙදී බලන ප්‍රධානතම දෙයක් තමයි යම්කිසි කෙනෙක් එක කටයුතු කරද්දී කොයි තරම්නම් යා සාමූහිකව සාමකාමීව සමගියෙන් වැඩ කරනවාද කියන කාරණය. වර්තමානයේ අධ්‍යාපනයේ ලොකුම දිනුව කියලා කියන්නේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් කියන එක. අන්තර්පුද්ගල සම්බන්ධතාවය. මෙතනින් අපි ෆේල් වුණොත් අපිට කොච්චර උපාධි තුනක් වැඩ නැහැ පිළිතුරු. ඒ නිසා ඕනම සමග කටයුතු කරද්දී කොච්චර සාමූහිකව සමගියෙන් සහයෝගයෙන් ගැටලු අවම කරගෙන වැඩ කරනවාද කියන එක තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන ප්‍රධාන කාරණයක් වෙන්නේ. අන්න එතෙන්දී මේ මෛත්‍රිය අපට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපි කොච්චර මානසිකව නිරෝගීද කියලා අනිත් අය බලනවා. මේ මානසික නිරෝගී භාවය පෙන්නුතුනේ අපේ කායික නිරෝගී භාවයටත් වඩා වටිනවා. අපි කොච්චර ලෝභය අඩු අයද, කොච්චර රාගය අඩු කෙනෙක්ද, කොච්චර ඊර්ෂ්‍යාව මාන්නය අඩු කෙනෙක්ද කියලා අපි ගැන බලනවා. අනෙක් අතින් අපි යම්කිසි තීරණයක් ගනිද්දී අපි ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ කරුණු හතරෙන් අගතියට නොයනවද කියලා, අගතියට යන්නේ නැති කෙනෙක්ද කියලා අනිත් අයත් ගැන හොඳට බලනවා. මෙන්න මේක බලන තමයි අපිට වගකීම් දෙන්නේ. වර්තමානයේ ලෝකේ සම්හර දේශපාලන පක්ෂ තියෙනවා. එයට ඉහළ කනතුරක් දෙන්න අවුරුදු ගාණක් එයාගේ චරිත ලක්ෂණ බලනවා. දවස් දෙකක් නෙවෙයි, අවුරුදු 5ක්, 10ක්, 15ක්, 20ක්, 25ක් ඒ සංවිධානයට බැඳිලා ඉතාම සමීපව වැඩ කරනවා. යන් තනතුරු වලට වා කැමති නම්, තනතුරු වලින් ඉස්සරහට යන්න කැමති නම් ඒකම තමයි යට ඉදිරියෙන් තියෙන නුසුසුකම්. ඒ වගේ චරිත ලක්ෂණ වාග් බලන තමයි යට වගකීම් පාවරන්නේ. අන්නේ වගේ පින්නතුනේ අපත් ගුණ දහමෙන් ඉදිරියට යන ගමනක් මේක. අන්නේ ගමනේදී සමහරගෙන ගුණ දහම් වලින් බාහිරින් තමට ප්‍රතිලාභ ලැබුණත් මොලේ ගුණත් අපිට අපේ චරිතය ගැන හිතනකොට ලොකු ඉස්සන සීමාවක් ඇති වෙනවා. ඒක තමයි මානසික නිරෝගී භාවය කියලා කියන්නේ. සුසුකං මත ජීවාම ආතුරේසු අනතුරා. ආතුරේසු මනුස්සේසු විහරාම අනතුරා කියලා කියනවා. Let's live happily without mental illnesses among the people those who are mentally ill. අපි අසුරු කරන සමාජයේ බොහෝ අය රාගාදී කෙලෙස් වලින්, ඊර්ෂ්‍යාවාදී කෙලෙස් වලින් මානසිකව රෝගියයි ඉන්න පිළිතුරු. අන්න එවැනි පිරිසක් ඉන්න ලෝකයක ඔබ මානසිකව නිරෝගී කියලා ඔප්පු කරන්නට ඕන. අපි බොහෝ විට යන්නේ ඔප්පු කරන්න අපි මුවා කියගෙන ගත්තොයි. මට උඹක් උපාධි තියෙනවා, මගේ දරුවෝ උඹක් ඉහට ඉගෙනගෙන තියෙනවා, මම පාවිච්චි කරන වාහනේ උඹක් වහින වාහනය, මගේ රූපේ උඹක් ලස්සනයි, මට වයස වැඩි පේන්නේ නෑ. ඊයෝගේකට නම් කැමති බොයිදනේ. තමයි පේනතුනේ සියල්ල මොනවට ඉන්නේ මොකද්ද? තමන් මානසික නිරෝගී කෙනෙක්ද කියන එක පෙන්වන එක. ඒක පෙන්වන්න මාන්නයක් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ සඳහන් කරනවා තමන් මේ ගැන හිතන්නේ කියලා. ඒක ක්ලේශයක් නෙවෙයි පින්නතනි. ඒක තමන් ගැන ආධ්‍යාත්මික සතුටක් ඇති වෙන කාරණයක්. අපි අසුරු කරන සමාජ ජීවයයි හරිම ලෝභයි. හරිම මාන්නකාරයි. අනිත් අය ඊර්ෂ්‍යා කරනවා. ඉක්මනින් කේන්ති ගන්නවා. අන්න එහෙම ලෝකෙක ඉන්න අපි තමන්ම තමන් ගැන හිතන්න මට මෙච්චර ලෝභයක් නැහැ නේ. මම අනිත් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ නේ. මට මාන්නයක් ආඩම්බරයක් මං ගැන නැහැ නේ. බලන්න වෙනතුන ඔබට ඔබ ගැන හිතනකොට කොච්චර සතුටද කියලා. අන්නේ සතුට වෙනස් කෙනෙක් ඔබ අගේනට වඩා වටිනවා. අන්නේ ආධ්‍යාත්මික සතුට ලබන මාවතේහි ප්‍රධාන ක්‍රම ගුණාංගයක් තමයි පින්නතුනි මෛත්‍රිය කියලා කියන්නේ. අප මේ සසරෙන ගමනේදී පින්නතුනි බොහෝ දෙනෙක් අපේ ඥාතින් වෙච්චයි. දහමෙන් සඳහන් වෙනවා අපට මව නොවෙච්ච, පියාණ නොවෙච්ච, දූ දරුවන් නොවෙච්ච, සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසියම් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. මිනිසුන් අතර විතරක් නෙවෙයි පින්නතුනි, සතුන් අතරවත් එහෙම කෙනෙක් නැහැ. ඒ තරම් දිග ගමනක් මේ අපි ඇවිල්ලා තියෙනවා. අන්නේ ගමනේදී පින්නතුනි බලන්න අපට මොන ගැහෙන හැම කෙනෙක්ම මීට කලින් ආත්ම භාවයක තමන්ගේ දරුවෙක් කියලා හිතනකොට කොච්චර අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් හද ගන්නවද පින්නතුනි. අනිත් කෙනාට කොච්චරනම් උදව් කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවද? අන්නේකින් පෙන්වන්නේ ඔබ කොච්චරනම් මානසිකව නිරෝගී කෙනෙක්ද කියලා. පාරමිතා පුරන බෝසත් උතුමේ පුරන පාරමිතා වලින් එක පාරමිතාවක් තමයි මෛත්‍රී පාරමිතාව කියලා කියන්නේ. මෛත්‍රී පිළිතුරේ පාරමිතා පිළිතුර වඩා ගන්න. ඒකාන්තයෙන් තින්කම, අනිත්‍යයෙන් කුසලය, සමාධි නිමිත්ත, සමාධි භාවනාව පාරමිතාවක් පිළිතුරේ මේක. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ වලින් එකක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වලින් එකක් තමයි මෙත්තා විහරණය කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකේන බ්‍රහ්මයන් මේ ලෝකේ සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවමින් වාසය කරන්නේ. මනුස්ස ලෝකේ ඉඳගෙන ඔබ මෛත්‍රිය වඩනවා නම් ඒක තමයි පින්නතුනේ මනුස්ස ලෝකේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය. ශාරීරිකව අපි මනුස්ස ලෝකේ නමුත් මෛත්‍රිය වඩන වෙලාවේ පින්නතුනේ අපි මානසික වින කොහෙද? මානසික වින බ්‍රහ්ම ලෝකේ. ඒ නිසා මිනිස් ලොව බඹලුවක් කරගෙන කැමති නම් දවසට ටිකෙන් ටික හරි මෛත්‍රී භාවනා පුහුණු කරන්න. ඒ පුහුණු කරන කාලය දිනපතාම වැඩි කරගන්න. දවසට විනාඩිය ගන්න හරි මේක වාඩි වෙලා කරන භාවනාවක් විතරක් නෙවෙයි. මේක අපි ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, සැතපෙනකොට හතර ඉරියව්වෙදීම වඩන පුළුවන් භාවනාව. හැබැයි අපි මේකට ප්‍රමුඛත්වය දෙන්න ඕන වාඩි වෙලා කරන භාවනාවට. ඒකට කියන්නේ පරයන්ක භාවනාව කියලා. අන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවේ කරන භාවනාව තමන්ට ලොකු ශක්තියක් වෙනවා, ලොකු එනර්ජි එකක් වෙනවා අනිත් ඉරියව්වලදී පුහුණු කරන්න. මෙලෙස වාඩි වෙලා පරියංග භාවනාවක් විදිහට කරන භාවනාවෙන් නීවරණ නැත්නම් කෙලෙස් විශේෂයෙන් පංච නීවරණ නැත්නම් කාම ඡන්ද ව්‍යාපාද ආදී මේ නීවරණ හොයාගෙන යටපත් වෙනවා. යටපත් වෙන්න වෙන හිතේ සතුට හොයාගෙන දින වෙනවා පින්නතුන්. හිත පිරිසුදු වෙන්න වෙන්න අපේ හිතේ සතුට ඇදින වෙන්නේ. අන්නේ සතුට පිනොත් නිබුක්ති වෙන හුරු වෙන්න. අපි පිනොත්නි මහා සතුට ලබන මහා සතුට ආකාරයක් ළඟ තියාගෙන සතුට හොයාගෙන මේ ඇද යන්නේ. අපි උඟා දුර බැහැර යන සතුට හොයාගෙන නේද? නිවාඩුලා දවස් හිම ලැබුණාම මේ රටේ අය වාහනයක් අරගෙන පිටපස්සේ බයිසිකල් ටිකක් බැඳගෙන නැත්තම් බෝට්ටුවක ගැට ගහගෙන දුර යනවා නේද සතුට ලබන. මාළු පිටිකියුත් එහෙම ගැට ගහගෙන බිලි පිටිකියුත් ගැට ගහගෙන අපි පින්නතනේ අපි සතුට ලබන දේ අපේ ගෙදරම වෙන්න ඕන. අපේ ගෙදර ලස්සනම තැනක භවනා ආසනයක් හදාගන්න. ඔබේ ගෙදර වත්තේ ලස්සන තැනක ගහක් යට හේවනක භවනා ආසනයක් හදලා තියාගන්න. ඔබේ ඉඩමට ඔබේ ගෙදරට ඔබ කොච්චර වීදම් කළා කියලා බලන්නනේ. ඔබේ ගෙදරින් ප්‍රයෝජන ගන්නවද? ඒ ගෙදරින් ප්‍රයෝජන ගන්නවා කියලා බලන්නේ ඒ ගෙදර ඔබ කොච්චරනම් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා වෙන් කළ තියනවාද කියන කාරණේ මත. ඔබ ඉන්න ගෙදරට ඔබ ලොකු වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඔබ ඉන්න කාමරයට ලොකු වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඔබ යන වාහනයට ලොකු වටිනාකමක් ලබා දෙන්නට ඕන. කොහොමද වටිනාකම ලබා දෙන්නේ? ඒ පාවිච්චි කරන භාණ්ඩයේ හෝ ස්ථානයේ ඉන්න වෙලාවේදී ඔබ වැඩිපුර කාලයක් භාවනා කරන කෙනෙක් වෙන්නට ඕන. අන්න ඒකෙන් තමයි ඒකට වැඩි වටිනාකමක් ලබන්නේ. ඔබේ ශරීරයට ඔබ ලොකු වටිනාකමක් ලබා දෙනවා. කොහොමද ලබා දෙන්නේ? මේ ශරීරය ලස්සනට තියාගෙන මේ ශරීරය පාවිච්චි කරලා වැඩිපුර කාලයක් භාවනා කරනවා. අන්න එතකොට තමයි තමන්ට තමන්ගේ ශරීරය වටින්නේ තමන්ට ශරීරය ගැන ලොකු ගෞරවය ආදරයක් ඇති වෙන්නේ. අන්නේ ශරීරය දකින්නකොට ඔබට විතරක් නෙවෙයි පින්නතුනි දෙවියන් බ්‍රහ්මයන්ොත් ඔබ දිහා බලලා සාදුකාර දෙනවා. මොගලන් මහරහතන් වහන්සේ බොහෝ ආස්ථාවල දිවි ලෝකවල වැඩම කළා තියෙනවා. දෙවිවරු මොනගෙහිච්ච වෙලාවේදී උන්වහන්සේ අහපු ප්‍රශ්නයක් තමයි මොන පින්කම් කරලද දිවි ලෝකවල ඇවිලින්න කියලා. ඉතින් ඒ දෙවිවරු සඳහන් කරන අසනසාල පින්කම් කරලා තමයි මං ආවේ කියලා. ඒ අතර පිළිතුරු බොහෝ දෙනෙක් කියපු කාරණයක් තමයි මම මනුස්ස ලෝකෙදී පංචශීලය ආරක්ෂා කරමින් ධර්මයේ දරුවන් පෝෂණය කරගෙන හිටියා. ඒ නිසායි මම මේ දිවි ලෝකේ ආවේ කියලා. ඒ නිසා ඔබ ලොකු පින්කම් නොකරත් ඔබ පංචශීලය හොඳට ආරක්ෂා කරගෙන තමගේ ආමට තාත්තට දරුවන්ට යුතුයකම් හොඳට කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරවත ඉන්නේ. යන්තර විශේෂයෙන් මේ මෛත්‍රී භානාව පුහුණු කරවත ඉන්නේ. ඔබට ඒකම සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. ඇතැම් ආරණ්‍ය ප්‍රදේශවල ඉන්න ස්වාමීන් වහන්සේලාට ඒ ආවටින රුක් දෙවිවරු වා ගරු කරනවා, ආදරය කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න ප්‍රදේශයෙන් තව ප්‍රදේශයකට යන හදනකොට සමහර දෙවිවරු අඬනවා කියලා කියනවා. දුකේ ඇයි ඒකට හේතුව ඒ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී භානා කරන හින්දා කියලා. ඉතින් ඒ නිසා අපත් අපේ ඉන්න ස්ථානයේ මෛත්‍රී වඩනවා නම් ඒක පිළිතුර අනිත් පැත්තේ දැනෙනවා. අනිත්‍යගේ ජීවිතවලත් එක වෙනසක් වෙනවා. ඒ නිසා ටිකෙන් ටික හරි මේ මෛත්‍රී භානා සඳහා ඔබ කරන කාර්යය වැඩි කර ගන්නට ඕන. ඒක පුළුවන් නම් පොඩි නෝට්බුක් එකක් අරගෙන ලියන්න තමයි දවසට වඩන භාවනාවේ කාලය. මම අද විනාඩි 10ක් මෛත්‍රී භාවනා වැඩුවා. මම අද විනාඩි 5ක් බුදුගුණ භාවනා වැඩුවා. මම අද විනාඩි 8ක් ආනාපානසති වැඩුවා. ඒ වගේ හැමදාම භාවනා වඩන වෙලාව ලියන්න. ලස්සන පොතක් අරගෙන. දිනෙන් දින විනාඩියෙන් විනාඩිය හරියේ භාවනාවට කරන කාලය වැඩි කරගන්න. එතකොට කාලයක් ඇඳිතු වෙනසනි ඔබේ විනෝදාංශي ඔබේ හොබි එක පාටපත් වෙන මොකද්ද? භාවනාව. ඒ භාවනාව නිකන් කරන්න බෑ. ඒ භාවනාව කරන්න නම් සිල්වන්ත වෙන්නට ඕන. කායික වාචික සංවරය ඇති වුණොත් තමයි භාවනාව සාර්ථක වෙන්නේ. භාවනාව වඩනකොට අනිත් පැත්තෙන් කායික වාචික සංවරය ඉබේම ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි තමගේ ජීවිතේ ගුණාංග වාග් දිනනවා ඒත් එක්ක. ඒ ගුණාංගවල ලේඛනය තමයි තියෙන්නේ මංගල සූත්‍රයේ. ඔබ ගුණධම් වඩනකොට වැඩෙන ගුණාංග ටික තමයි සුප්‍රීම් බ්ලෙසින්ස් ටික දිනු වෙනවා. මොනවද ඒ? මාතාපි දූපට්ඨාන, දානංච, ධම්මචර්යාච, ආදති විරති පාපා, කාලේන ධම්ම සවනං, කාලේන ධම්ම සාකච්ඡා. මෙන්න මේ වගේ මංගල කර්ම 30 ගණන් කියනවා. ඔබ ආධ්‍යාත්මික දින වෙනවාද කියලා ඔබටම ඔබ ගැන පරීක්ෂා කර බලන්න ඕන. මංගල සූත්‍රයේ කරුණු ටික දවසට වැඩිපුර කාරණා ගන්න ජීවිතේ වෙලා තියෙනවා. ඒ වගේ වෙනතට හිතලම් කරන දේවල් නෙවෙයි. ඒක નિરાයාසයෙන්ම තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. මෙත් එක්කම තමන්ට සතුට ලබන දේ තමන්ගේ ළඟමයි අවසානයේ තිබිලා තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්නේ මේ සතුට ලබන මහා මැනි ආකාරයක් ළඟ තියාගෙන ඉන්නේ. ඒ තමයි අපේ හිත. අන්නේ හිතේ සතුට වටිනාකම වැඩි වෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශන අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඊළඟට අපි පිළිගන්නේ වඩන්න බලාපොරොත්තු වන්නේ ශීලානුසති භාවනාව. අප නිරතුරුව පංචශීලය ආරක්ෂා කරනවා. ගිහි පින්වතුන් හැටියට මේ අය දැහැම ජීවිත ගත කරන අය ඔබ පස්පව් වලින් වැළකී ඉන්නේ. ඔබ පංචශීලය රකින අය. හැබැයි ඔබේ රැකට ඔබේ එකන හිතන්නේ නැහැ නේද? නමුත් ඒක කුසලයක් වෙන්න නම් ඒක හිතන්න ඕන පින්වතුන්. මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි. මම සොරකම් කරන්නේ නැහැ. මම වැරදි කාම සේවනය කොහොමත්ම කරන්නේ නැහැ. මම හිතන කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මම මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ මං අද දවසේ මේක මං රැක්කා. මං මේ මොහොතේ මේක ආරක්ෂා කරමින් ඉන්නේ. මං ජීවිතේ බොහෝ කාලයක් මේ කරුණ පහ මං ආරක්ෂා කරා, මං සීලවන්තව හිටියා. අනේ සීලය හිතන එක පින්නතුනි භාවනාවක් එක. ඒක හිතන මොහොත තමගේ හිත සමාධිමත් වෙනවා. ඒකට කියන්නේ සීලානුසති භාවනාව කියලා. The contemplation of virtue or moral conduct, discipline in our speech and behavior. Within again and again, I practice daily the five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, I abstain from false speech, and I abstain from intoxicating drinks and drugs. We contemplate on these five things again and again. I am a virtuous person. මේක සිහි කරන්න කරන්න පින්නතුනි තමන්ගේ හිත කුසල අරමුණක තැන්පත් වෙනවා. ඒ හිත සමාධිමත් වීමත් එක්කම අපේ හිතේ තියෙන කාම ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ටිකෙන් ටික අඩු වෙලා යනවා. හිත සමාධියකට සමතයට ආසන්න වෙනවා. ඒකට කියන්නේ උපචාර සමාධිය කියනවා. ඒ නිසා අපි ටික වෙලාවක් දැන් සීලානුසති භාවනා වඩමු. ඔබේ ඉරියව්ව ඉතාම පහසුවෙන් සැහැල්ලුවෙන් වාඩි වෙලා අප මේ භාවනාව දැන් පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලානුසති භාවනාව. බුදුරජාණන් වහන්සේ භාවනා කමඨාන් 40ක් අපට දේශනා කළා තියෙනවා. අපේ ජීවිත ලස්සන කරන භාවනා. අනේ භාවනා තුළින් අප දැන් බලාපොරොත්තු වෙන්නේ සීලානුසති භාවනා වඩන්නට. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරේ ඍජුව තියාගෙන වමට උඩින් දකුණු අත තබාගෙන දැස් අඩවක් කරගනිමු. හොඳට හුස්ම ඉහළට ගන්න. මද වේලාවක් තියාගෙන හුස්ම සැහැල්ලුවෙන් පිට කරන්න. නැවත හොඳට ගැඹුරු හුස්මක් ගන්න. ටික වේලාවක් තියාගෙන ඉන්න. හෙමින් සැරේ හුස්ම පිට කරන්න සතිමත්ව. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න නැවත. නාසය ආශ්‍රිතව හොඳට වර්තමානෙ හිත තියාගන්න. වර්තමානයේ තියාගැනීමෙන් ඔබ මා රකින සීලය ගැන සිහිපත් කරන්න. කායික වාචික සංවරයෙන් මා සිටින ආකාරය විශේෂයෙන් මම ප්‍රාණඝාතයෙන් වැළකීලා නිත්‍ය සීලය වන පංච සීලය මම හොඳින් ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, මෙන්න මේ සීලය මා හොඳින් ආරක්ෂා කරනවා. ඒ සීලය අඛණ්ඩ වූ සීලයක්, නොකෙඩෙන සීලයක්, අචිත්ත වූ සීලයක්, සිදුරු නැති සීලයක්, අසබල වූ සීලයක්, කබල තියෙන සීලයක් නෙවෙයි ඒක. අකම්මාස ඒ තැනින් තැන පොල්ලි තියෙන සීලයක් නෙවෙයි, තාම පිරිසිදු සුදු වස්ත්‍රයක් බඳු සීලයක්. ඒ සීලය කීර්ති ප්‍රශංසා සඳහා ලකින සීලයක් නෙවෙයි, පිරිසිදු රත්න සීලයක්. ඒක අපරාමන්ට වූ සීලයක්. ඒ රාගාදී කෙලෙසුන්ගෙන් මිශ්‍ර වෙච්ච සීලයක් නෙවෙයි. විඤ්ඤෝ අසංතිත සීලයක්. බුද්ධ ආදී නොනැත්තන් විසින් වර්ණා කරපු සීලයක් ඒක. සමාධි සංවර්ධනික සීලයක්. ඒ සීලය සමාධියට බර වූ සීලයක්, සමාධියට වූ සීලයක්. එන මේ උතුම් සීලය රකින කෙනෙක් මම ලෝකයට මෛත්‍රිය ප්‍රදානය කරන කෙනෙක්, අභිධානය දෙන කෙනෙක්, ප්‍රාණඝාතයේ සොරකමාදීන් මා වැළකෙනකොට මම ලෝකෙ නිර්භයතාවය, අභේදානය, ජීවිත පූජාව සිද්ධ කරන කෙනෙක්. මගේ මේ පිරිසිදු වූ නිවැරදි වූ සීලය සිහිපත් කරමින් මා ටික වේලාවක් මගේ හිත වර්තමානයේ සතිමත්ව වාසය කරනවා. මා නිරතුරුව රකින්නා වූ සීලය මගේ කායික වාචික සංවරය සිහිපත් කරන මොහොත මා දැනගෙන මගේ කයින් කිසිදු කෙනෙකුට මා වරදක් කරන්නේ නැහැ. මගේ වචනයෙන් මම කිසිදු කෙනෙකුට හිංසාවක් පීඩාවක් සිදු කරන්නේ නැහැ. නිරතුරුව මා පංචශීලය ආරක්ෂා කරමින් සිල්වන්ත සාමකාමී ජීවිතයක් මා ගත කරන කෙනෙක්. අන්නේ සීලය ගැනම මා සිහිය පිහිටුවා ගනිමින් මගේ හිතේ සමාධිය චිත්තේ ඒකාග්‍රතාවේ මා දියුණු කරමින් සිටින වෙලාව. මා නිරතුරුව මගේ වචනයක් මගේ ශරීරයක් මගේ සියලු ක්‍රියාකාරීත්වයනොත් නිවැරදි විදියට මෙහෙවන කෙනෙක්. මා සම්මා වාචාව පුහුණු කරනවා. බොරු කීමෙන් වැළකෙලා, කේරම් කීමෙන් වැළකෙලා, පරුස වචනයෙන් වැළකෙලා, හිස් වචනයෙන් වැළකෙලා මම සම්මා වාචාව සපුරන කෙනෙක්. ඒ වගේම මා සම්මා කම්මන්තය දෙන කෙනෙක්. ප්‍රාණඝාතයෙන් වැළකෙලා, ස්වරකමින් වැළකෙලා, වැරදි කාම සේවනයෙන් වැළකෙලා සම්මා කම්මන්තය මා සම්පූර්ණ කරනවා. ඒ වගේම වැරදි ජීවනෝපාය වලින් මිදලා දැහැමි ජීවිතයක් ගත කරමින් සම්මා ආජීවය සපුරන කෙනෙක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ස්කන්ධය, අදි සීලය සම්පූර්ණ කරන කෙනෙක්. සම්මාදිට්ඨියේ පිහිටලා සම්මා වාචා කම්මන්ත ආජීව කියන මේ සීල ස්කන්ධය සම්පූර්ණ කරනවා. ඊටාම නිවැරදි පිරිසිදු දැහැමි දිවි පෙරටන් ගත කරමින් මම මගේ ඥාති මිත්‍රාදීන් සමග සුහදව සාමකාමීව සමගියෙන් සැනසීමෙන් ජීවත් වන කෙනෙක්. මාගේ මේ සිල්වන්ත ජීවිතය මට ආශිර්වාදයක්. මගේ නිවසට ශාන්තියක්. මා ජීවත් වන සමාජයට යහපතක්. මුළු ලෝකයට ආශිර්වාදයක්. මා රකින සීලය නැවත නැවත සිහිපත් කරමින් ඒ සීලය තුළ මා සමාධිමත් වෙමි. භික්ෂූන් සම්බුදු ශාසනයක් ලැබ මොහොතේ දුර්ලභ වූ සම්බුදු ශාසනයක් ලද මේ භාග්‍ය සම්පන්න අවස්ථාවේ මා මාගේ කායික වාචික සංවරය ඉහලින්ම පවත්වා ගනිමින් බුද්ධහදී ආර්ය උතුමන්ගේ මඟ මාතර ගමනය කරනවා. සෝවාදී මඟ පල ලබහෝ එවතුම් ආර්ය ශ්‍රාවකයන්ගේ මඟ අනුගමනය කරමින් මගේ ජීවිතය මා සීලයෙන් ලස්සන කරගන්නවා. ලස්සන සුවඳවත් මල් තියෙන මාවතට දමම් කරන ලස්සන පිරිතුරු අලංකාර සුන්දර ජීවිතයකින් මගේ ජීවිතය මා ලස්සන කරගන්නවා. සේනම් යාම ජරා සාධෝ කියපු විදිහට මගේ ජීවිතයේ බියපත් වෙන තුරුම මා මේ උතුම් සීලය අනුගමනය කරනවා. මම ඒ ආර්ය උතුමන්ගේ සමාජයට ඇතුළත් ඒ සමාජිකෙක් බවට පත් වෙනවා. මා නිසා කිසිදු කෙනෙකුට බියක් සැකක් ඇති නොවන විදියට මා ඉතාම නිවැරදි ජීවිතයක් ගත කරනවා. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ කියපු විදියට සොළුවෝ වරදක් නොකර ඉන්නට මා අදිස්ථාන කරගන්නවා. නැට පුද්දන් සමාකරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදයම් කියපු විදියට නුවණැත්තන් විසින් නිග්‍රහ කරන සොළුවෝ වරදක් නොකර ඉන්නට මා දැඩිසි අදිස්ථාන කරගන්නවා. මගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සතරෙහි මා වෙනුවෙන් පාරමිතා පුරලා මට දේශනා කළා වූ මේ උතුම් ධර්මෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මේ සීල ස්කන්ධයේ අදි සීලය මා උපරිම ආකාරයෙන් සම්පූර්ණ කරමින් මගේ දිවි මඟ මා ආලෝකවත් කරගන්නවා. මගේ දිවි මඟ පහන් කරගන්නවා. මා ගත කරන මේ සිල්වන්ත ජීවිතෙන් ලෝට ආශිර්වාදයක් සලසන ගමන් මා නිත්‍යයට ආදර්ශයක් පිණිස ජීවත් වෙනවා. අනිත් අයනුත් මා මේ සීලය සමාදන් කරවමින් ඔවුනුත් මේ දහම් මඟට යොමු කරලන්නට මා නිරතුරුව උත්සාහ ගන්නවා. සාදු සාදු සාදු හොඳයි. සැලහවත් වාසනාවන්ත පින්නතුනි, මේ වගේ බුදුරජාණන් වහන්සේ අපට අපේ හිත ලස්සන කරගන්න තියෙන කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. උන්වහන්සේ සසර බොහෝ කාලයක් සාරසංකේ කම්පලක්ෂයක් වෙන අති දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා සම්පූර්ණ කරලා අනාවරණය කළා වූ මේ උතුම් ධහමෙන් අපිට දායාද කරපු මේ උතුම් භාවනා කමඨාන් අපේ ජීවිත ලස්සන කරගන්න, අපේ සතුට වැඩි කරගන්න දේශනා කරපු ආශාසනා. අන්නේ දේශනාවලින් මා උපරීම ප්‍රයෝජන ගන්න අදිස්ථාන කරගන්නවා. ඉතින් පින්නතුන්ට නිවසින වේලාවකදී දවසට අඩුම ගානේ විනාඩි 5ක් හරි මේ සීලානුසති භාවනාව ඔබට වඩන්න පුළුවන්. මේ පින්නතුන් බොහෝ දෙනෙක් නිරතුරුව සීලවන්තව ගත කරන අය. හැබැයි අපි එක භාවනා පිළිපිට වඩනවා බොහොම අඩුයි. ඒ නිසා ඒක හිත සමාධිමත් කරන භාවනා කමටහනක් පිළිපිට දේශනා කළා. සීලානුසතිය වඩනකොට අපේ හිතේ නීවරණ දුර් වෙලා ඒ සීලය තුළම විතක්ක, විචාර, ඒතේ සුඛ ඒකාගතා කියන මේ ධානාංග වලට අප සමීප වෙනවා. උපචාර මට්ටම දක්වා ධානයට සමීප වීම දක්වා අපිට මේ නීවරණ දුරු කිරීමෙන් ධානාංග සමීප කර ගන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා මේ අවස්ථාව උපරිමලේ සපි ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. අපේ ජීවිතයට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. තිනතුනේ අපිට තියෙන කාලය අනුව අප ටික වේලාවක් හරි ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා බුද්ධානුස්සතිය වඩන්නට. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුවගේ සිහිය බුද්ධානුස්සති භානාව අපි වඩන්නට උත්සාහ කරමු. ඒකත් මේ සම්බුද්ධ ශාසනයක් තුළ ලැබෙන සුවිශේෂී භාවනා කමඨාන බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියලා මේ භාවනා කමඨාන තුනක් විශේෂයෙන් සඳහන් කරනවා. මේ භාවනා කමඨාන තුන අපට විශේෂයෙන් සමත කමඨාන විදිහට ලැබෙන්නේ බුද්ධෝත්පාද සමයේද. දැන් අබුද්ධෝත්පාද කාලයක උනත් කෙනෙකුට ආනාපාන සතිය වඩන්න පුළුවන්, දසකසිනේ වඩන්න පුළුවන්, සතර බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන්, ධාතු මනසිකාරය ආදී අනිත් භාවනා වඩන්න පුළුවන් සමත කමඨාන විදිහට. නමුත් මේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන භාවනා තුන ලැබෙන අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලයක. ඒ නිසා අපි ටික වේලාවක් කරින් මේ මොහොතේ බුද්ධානුස්සතිය වඩමු. ලෝකේ කල්පාන්තර ගානට වරක් පහළ වෙනවා. චතුරාර්ය සත්‍ය තමන් වහන්සේගේම නොවනේ අවබෝධ කරගන්නා වූ සම්මා සම්බුදුතුමේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් තමගේ චිත්ත සංතානය ඉහළටම දියුණු කරගත්තා. අන්නේ උත්තරම මනුෂ්‍ය රත්නය ගැන සිහි කරන මොහොත අපේ හිතේ නීවරණ දුර වෙන අවස්ථාවක්, ධානාංග දියුණු වෙන අවස්ථාවක්, හිත සමාධිමත් වෙන අවස්ථාවක්. අන්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදුමන අනුව ටික වේලාව අපේ හිත සමාධිමත් කරගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ සෝදානම් වන්න ඊට කලින් අපි විනාඩියක් අපි ඉන්න තැන පොඩ්ඩක් නැගිටලා අපි ඉරියව පොඩ්ඩක් වෙනස් කරගනිමු. කොහොම ඉන්න තැන පොඩ්ඩක් නැගිටිනකෝ කල්පනාවෙන් කෙනෙක් එක්පාර නැගිටින්න එපා. කකුල් හිර වෙලා නැත්නම් වැඩෙන බලයි කෙනෙක් නැගිටින ටික වේලාව. හොඳට සතිමත්ව හිටගෙන ඉන්න විනාඩියක්. හිටගෙන ඉන්නවා කියන අරමුණින් ඇස් දෙක අඩවන් කරගෙන අත් දෙක ඉස්සරහින් තියාගෙන ඉස්සරහින් බැඳගෙන හෝ දෙපැත්තට තියාගෙන හොඳට සතිමත්ව විනාඩියක් ඉන්න. Please contemplate on that. Now I am standing. Be mindful that you are standing now at this moment. Please be seated slowly and mindfully. Nice, ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන අපි දැන් බලාපොරොත්තු වෙන්නේ බුද්ධහන සතිය වඩන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුවගේ සිහිය දියුණු කරන්ටයි අපි දැන් බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා පහසුවෙන් සැහැල්ලුවෙන් වාඩි වෙන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. වම් මත උඩින් දකුණු අත තියාගෙන දැස් සලවම් කරගනිමු. හොඳට හුස්මක් ඉහළට ගන්න. මද වේලාවක් තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. නාසය ආශ්‍රිතව හිත තියාගන්න. Please keep your attention around the nose so upwardly in the present moment. At the same time, now I am going to contemplate on the qualities of the Supreme Buddha. The Buddha is the person who developed his mind to the maximum level with great compassion and wisdom. I think of his noble qualities. බුදුරජාණන් වහන්සේ අරහං මුනි යුක්තයි. සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙලා සංසාර චක්‍රයේ අරසින්ද රැඳලා ලෝවැසියන්ගේ අප්‍රමාණ පුද පූජාවන් වලට උන්වහන්සේ සුදුසෙක් වුණා. අනේ නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියන කියනවා. අරහං අරහං අරහං රහං සම්පවෝනකොට කෙලෙසරය නොදුරුකොට නිසිගෝයෙන් පොදට අරහයයි නම් කියති මුනිදුට. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේ උත්සාහයෙන් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. තමන්ගේ ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා මේ ගුණේ අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචර්ණ සම්පන්නය කියලා කියනවා. විපස්සනා ඥානාදී අෂ්ඨ විද්‍යාවන්ගෙන්ද සීලය ඉන්ද්‍රිය සංවරය ආදී පස්වස් චර්ණ ධර්මයන්ගෙන්ද බුදුරජාණන් වහන්සේ යුක්ත වුණා. ඉද්දිවිද ඥානාදී ඥානයන්ගෙන්ද සීලයාදී කර්ම ධර්මයන් යුක්ත වූනේ ගුණයට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ සමාධි සෝයෙන් මා ඉදිරිපත් වැඩ සිටිනවා කියන හැඟීමෙන් උන්වහන්සේ තුළ පැවති ගුණයන් මා සිහිපත් කරන මොහොත සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ මොහොතෙහි බෝධි මෝලයේ සමාධි සෝයෙන් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ සුගත ගුණේ යුක්තයි. උන්වහන්සේගේ ගමන් විලාසය ඉතාම ප්‍රසන්න වූ ගමන් විලාසයක් වුණා. උන්වහන්සේගේ භාෂා භාවිතයෙන් ඉතාම ප්‍රසන්න ශ්‍රීලේ වාග් විලාසයක් වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ලෝකයන් මැනවින් අවබෝධ කරගත්තා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. එහෙමත් නැත්නම් සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ අතිමුලක්සේ පසක් කළ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අපි ලෝක විදෝ කියලා කියනවා. ලෝක විදෝ ලෝක විදෝ ලෝක විදෝ යෙවතුම් බුදුරජාණන් වහන්සේ ලෝසිතයා වූ සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී දියධාරින් ප්‍රඥාව නැමති අලියෙන් දමනය කළා. මෙන්න මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට උතුම් වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වුණා. මේ ගුණයට අපි කියනවා සද්ධා දේව මනුස්සානං කියලා. සද්ධාදේවමනුස්සානම් සද්ධාදේවමනුස්සානම් ඒ උතුම් බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියපු ආකාරයට දුක්ඛහදී චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වුණ වහන්සේ ලෝක සත්‍යයන්ගේ අවබෝධය සඳහා ඒ චතුරාර්ය සත්‍ය දේශනා කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ තාම භාග්‍ය සම්පන්න කෙනෙක් වුණා. ලෝභ ආදී අකුසල දහම් දුරු කරපු නිසා ලෝවැසියන්ගේ අප්‍රමාණ පුද පූජාවන් ලැබීමට භාග්‍ය සම්පන්න උතුමෙක් වුණ නිසා අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. භගවා භගවා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ නවරහදී බුදුගුණ වලින් බැබලි බැබලි ශ්‍රවණංගන බුදුරැසින් විසිතුරුව මා ඉදිරිපස සමවස්සුවෙන් වැඩ සිටිනවා. මෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදුහිමේ හට වැඩීමය. සිත සැනසිල්ල බුදුහිමේ ගුණ සිතීමය. බව සැනසිල්ල හිමේ ගත් මග ගැනීමය. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි මේ වෙලාවේ භාවනා කමටහන් කීපයක් පුහුණු කරපු වෙලාව. ඉතින් ඒ සියලු භාවනා ඔබේ ආධ්‍යාත්මික සුවේ සඳහා, විශේෂයෙන්ම මානසික සැනසීම සඳහා ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා මේ ලබාගත්තු පුහුණුව ඉදිරියට හැම වෙලාවෙදීම දියුණු කරගන්නට වඩා වඩා උත්සාහ ගන්නට ඕන. දිනෙම කරාට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් උදෑසන සම්බුද්ධ පූජාව පවත්වලා දැන් දහවල් මේ මොහොතේ නැවත සම්බුද්ධ පූජාව පවත්වලා දානෙ වළඳන් තියෙන වෙලාව. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ඒ සම්බුද්ධ පූජාව පැවැත්වීම ආදී කටයුතු සිදු කරන ලෙස පින්තුනේ සඳහා දැන් කාලය ගන්න. මෙතෙක් වේලා රැස් කරගත් නියුතු සුසලිය බලෙන් ඔබ හැම දෙනාට මෙලොවසෙ නිදුක් නිරෝගී සුවය සලසාගෙන මේ ලබාගත්තා වූ ජීවිත කාලය තුළදීම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේදී උතුම් අවබෝධය ලබන්නට, ආධ්‍යාත්මික වශයෙන් ඉහළම දියුණුවක් ලබන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්චාච නිදුක්ඛං, භයං පඤ්චාච නිබ්බයං, සෝකම් පඤ්චාච නිසෝකම්, හොන්තු සම්බේ පිපානිනෝ. සාදු සාදු සාදු.